සංසාර සාරෝග විනීතනි සං සන්නීත සාතං සුචිසාරදී සං සන්දීරකං සොන්න තනූපලා සං සංලාපදේසින් පනමේ බිසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස චත්තාරිමානි පුන්න කම්මානි මයං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි කතමානි චත්තාරි අත්ථි පුන්න කම්මං කන්හං කන්න විපාකං අත්ථි පුන්න කම්මං සුඛං සුඛ විපාකං අත්ථි පුන්න කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං අත්ථි පුන්න කම්මං අකන්න අසුඛං අකන්න අසුඛ විපාකං කම්මං කම්මක්ඛයාය සංවත්තති ති ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් මෙයත් සම්බලාපොරොත්තු වන්නේ සිකුරාදා සන්ධ්‍යා ආමේ සිදු කෙරෙන ධර්ම දේශනාවට එහුම්කන් දීමටයි ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදක නියමිත ධර්ම දේශනාවයි මේ ආරම්භ කෙරෙන්නේ පින්තුනි අද අප ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකායෙහි මජ්ඣිම පඤ්ඤාස කියන කුක්කුර වතිය සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේත් ඒ වගේම කුක්කුර වත රැකපු සේනිය පිළිබඳවත් ඒ වගේම ගෝවරක රැකපු කෝලිය පුත්ත පුන්න සමග සිදු කෙරෙන සාකච්ඡාවයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. තිනතුනි ඔබ මේ ශ්‍රවණය කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අනාවරණය කරපු නිවන සැනසෙන මාවත. අද ලෝකයේ බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් දුක් පීඩා වලින් විශේෂයෙන්ම ලෙඩ දුක් වලින් පීඩාවට පත් වෙලා සිටින අවස්ථාවක අපට මේ ලෝකයේ පහළ වෙච්ච උතුම්ම ශාස්ත්‍රවරයාගේ ධර්මය නිවසේ ඉඳගෙන මහන්න ලැබීම අපේ ජීවිතේ ලොකු භාග්‍යයකට අප සලකන්නට ඕන. ඉතින් අන්නේ භාග්‍ය භුක්ති විඳින අවස්ථාව එකතකින් අප සසර කළා වූ මහා පින කානිසංශයක් භුක්ති විඳින අවස්ථාවක් කියලා සතුටටපත් වෙන්න. මේ මොහොත ළමන්නට අපි සසර බොහෝ පින් කළා තියෙනවා. ප්‍රාර්ථනා කළා තියෙනවා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරලා තියෙනවා. ඒ සියලුම පින්කම්වල ප්‍රාර්ථනාවල ආනිසංසයක් විදියටයි ඔබත් මාත් මේ සම්බුද්ධ ශාසනයක් ලැබලා ඒ සම්බුද්ධ ශාසනය තුළ මේ ප්‍රතිපත්ති පුරණ මාවත තීරුම් ගන්නට අවස්ථාව ලැබලා තියෙන්නේ ලැබීම. ඉතින් ඒ ගැන හුඟක්ම සතුටට පත්වන්නට ඕන. නිතිපතාම අපේ ජීවිතයේ ගැන අපි සතුටෙන් ඉන්නට ඕන, තෘප්තියෙන් ඉන්නට ඕන. ඒක ලබන්නට නම් එකතකින් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ අහන ධර්මය නිතර නිතර මෙනෙහි කරන්නට ඕන. ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. අන්න එපමණට අපට ජීවිතයේ සතුටක් සැනසීමක් ලැබෙනවා. ඒ ඇතිවන මානසික සුවතාවය අපේ ශාරීරික නිරෝගීතාවයට බලපානවා. අපි මානසිකව දුර්වල වුණොත් ඒ දුර්වල මානසිකත්වය නිසා අපට බිය, සැක, සංකා ඇති වෙනවා. ඒ තුලින් අපේ ශාරීරිකව දුර්වල වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණ අඩු වෙලා බාහිර රෝගවලට අපි ඉක්මනට ගොදුරු වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා බුදුහාමුදුර අපට දේශනා කළේ, එදා නකුල පිතුට දේශනා කළේ, ආතුර කායස්ස මේ සතෝ මෙච්චිත්තං අනාතුරම් භවිස්සතේති එවං හි ගහපති සික්කිතම්බං. අපේ ශරීරයේ රෝගී වුණත් නිරෝගී මනසක් හදාගන්නට, මනස නිරෝගීව තියාගන්නට උත්සාහ කරන්න කියන එකයි බුදුහාඳුර අපට දේශනා කළේ. අනේ නිරෝගී මනස අපට කායිකව නිරෝගී වන්නටත්, ඇතැම් විට කායිකව රෝගී වුණත් මානසිකව සාර්ථකයකට මුහුණ දෙන්නටත් අපට හැකියාව ලැබෙනවා. අනේ උතුම් සද්ධර්මයයි අද ඔබ මේ ශ්‍රවණය කරන්නේ කියලා හිතේ බොහොමත්ම සතුටටපත් වෙන්න. අද පින්නතුනි අප ධර්මදේශනාවේ තේමා වශයෙන් තෝරාගත්තේ මේ කුක්කුරවතිය සූත්‍රය. භාගතුන් වහන්සේ කෝලිය ජනපදෙහි හලිද්දවසන කියන නිගංගමෙහි වාසය කළා. මේ වාසය කරලා සංඝයා යාමේ විවේක වීන අවස්ථාවකදී එක්තරා පුද්ගලයන් දෙන්නේ බුදුරජාණන් වහන්සේ හමු වෙනට ඒ ස්ථානට ආවා. ඒ තමයි ගෝවතරකින පුන්න කියන කෝලිය පුත්‍රයා, ඒ වගේම කොක්කොරවතිය නැත්තම් සොනකොරතිය සමාදන් වෙලා ආරක්ෂා කරන සේනිය කියන නිගණ්ඨාගමේ පුද්ගලයාත් කියන මේ දෙන්න බුදුහාඳුර හමු වෙනට ආවා. තිනුතින ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අද ඉන්දියාවේ නොඑක් විදිහේ මතිමතාන්තර දෘෂ්ටි ආගම් දර්ශන තියෙනවා. ඔවුන්ගේ විවිධ ආකාරයේ මතවාද තියෙනවා. ඔවුන් විමුක්තිය සොයමින් විවිධ ආකාරයෙන් කාලය ගත කරනවා. එදා බුදුරජාණන් වහන්සේගේ කාලය ප්‍රධාන වශයෙන් සම්ප්‍රදායන් දෙකක් තිබුණා. එකක් තමයි බ්‍රාහ්මණ සම්ප්‍රදාය, අනිත් එක ශ්‍රමණ සම්ප්‍රදාය. බ්‍රාහ්මණ සම්ප්‍රදායත් ශ්‍රමණ සම්ප්‍රදායත් කියන මේ දෙක තමයි එදා ಭಾರತයේ ප්‍රධාන වශයෙන් ගුරුකුල විදියට දෙකක් විදියට තිබෙන්නේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියලා කියන්නේ මහා බ්‍රහ්මයා අදහන, මහා බ්‍රහ්මයා පුදන, මරණයෙන් පස්සේ බ්‍රහ්මයාගේ ළඟට යන්න පුළුවන් කියලා හිතලා කටයුතු කරන පිරිසක්. විශේෂයෙන්ම ඉන්දියාවේ හිටිය කුල හතරක අය බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා මේ බ්‍රාහ්මණ කුලය අය තමයි බ්‍රාහ්මණ ආගමේ ප්‍රධාන අය විදිහට කටයුතු කළේ. ඔවුන්ගේ වේද ග්‍රන්ථ ආදී ඉගෙන ගන්නටත්, අනිත් අයට උගන්වන්නටත්, පුද පූජා පවත්වන්නටත්, බ්‍රාහ්මයාගේ නියෝජිතයන් විදිහට ඔවුන් කටයුතු කළා. වසර 100 ගණනක් ඔවුන් ආගමික ඒකාධිකාරී හිමි කරගෙන හිටියේ. මෙහි මෙන්න කාලයක ටිකෙන්ටක ගුණධම් වලින් පිරිහුණා. මුල් කාලේ බොහොම ඉහළ මට්ටමේ ප්‍රතිපදාවන් තිබුණා. නමුත් කාලයගේ අවෑමේ නොවුණු ගුණධම් වලින් හුඟක් පිරිහුණා. ඔවුන් පසු කාලීනව ලෞකික ජීවිතයට නැඹුරුණා. බාහිර කීර්ති ප්‍රශංසා ලාභ ප්‍රයෝජන වලට ගිජු වෙලා ආධ්‍යාත්මික ජීවිතයෙන් බැහැරට යමින් හිටියා. මෙන්න මෙවැනි කාලයක සැබෑ ලෙසම ආධ්‍යාත්මික දියුණු අපේක්ෂාවෙන් අලුත් සම්ප්‍රදායක් නිර්මාණය වුණා. ඒ සම්ප්‍රදායට අපි කියන්නේ ශ්‍රමණ සම්ප්‍රදාය කියලා. එතකොට මුලින්ම බ්‍රාහ්මණ සම්ප්‍රදාය තිබුණා. ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදායට වෙනස් විදියට, වෙනස් මතවාදයක් විදියට තමයි ශ්‍රමණ සම්ප්‍රදාය නිර්මාණය වුණේ. මේ ශ්‍රමණ සම්ප්‍රදායට ආපු බොහෝ අය ශාස්ත්‍රීය කුලයෙන් ආපු අය. ඔවුන් අර බ්‍රාහ්මණ ආගම ප්‍රතික්ෂේප කරලා සැබැලිසම ආධ්‍යාත්මික දියුණු අපේක්ෂාවෙන් ඔවුන් ඥාති මිත්‍රාදීන්ගෙන් වෙන් වෙලා, බඩමුට්ටු වලින් වෙන් වෙලා ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් සමස්ත ජීවිතේම ඔවුන් ආධ්‍යාත්මික ජීවිතය සඳහා කැප කළා. පරලෝක විමුක්තියක්, සුගතියක්, මොක්ෂයක් බලාපොරොත්තු වෙමින්. මෙන්න මේ ශ්‍රමණ සම්ප්‍රදායට අයිති තව කොටස් ගානක් තිබුණා. නිගණ්ඨ කියලා හිටියා, ආජීවක කියලා හිටියා, ජටිල කියලා හිටියා, මේ වගේ පරිභාජක, මේ වගේ නොයෙක් විදිහේ කොටස් මේ ශ්‍රමණ සම්ප්‍රදායේ නියෝජනය කළා. බුදුරජාණන් වහන්සේගේ කාලේ විශේෂම ශාස්ත්‍රවරු 6 දෙනෙක් ප්‍රකටව හිටියා. අපි ඒකට තමයි සත්ශාස්ත්‍රවරු කියලා කියන්නේ. එතකොට මොහොන් සම්පූර්ණම ආගමික ජීවිතයට කැප වෙලා උන්ගේ බලාපොරොත්තුනේ සම්පූර්ණම හිත දිනු කරලා නැත්නම් දෙවියන් සතුරු කරලා මේ ජීවිතේ නැත්නම් මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න තමයි ඔවුන් සමස්ත ජීවිතයම කැප කළේ. ඔවුන් කොයිතරම් ජීවිත කැප කළාද කියතොත් ඔවුන් බඩමුට්ටු වලින් ඥාති මිත්‍රාදීන්ගෙන් එමුණා විතරක් නෙවෙයි නිගණ්ඨ වැනි ඇතැම් සම්ප්‍රදායික අය ඇඳුම් හිටන් ඒගොල්ලන් අයින් කරලා ශරීරේ දරාගෙන හිටි ඇඳුම් ඔවුන් ඉවත් කළා. ඒනොත් නිදහස් වෙලා ඔවුන් සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්ම ජීවිතයට කැප වුණා. ඒතන සුවිශාල කැපවීමක් කරපු පිරිසක් තමයි විශේෂයෙන් නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයන්. මෙන්න මේ විදියට කාලය ගත කරපු පිරිසෙන් දෙන්නෙක් තමයි මේ බුදුරජාණන් වහන්සේ වෙත ආපු මේ කෝලිය පුත්ත පුන්න සහ සේනිය කියන නිගණ්ඨ පුත්‍රයා. පින්නතුනි, මේ දෙන බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා උන්වහන්සේ සමග සුහඳව කතා බහ කළා. විශේෂයෙන්ම මුලින්ම අර කෝලිය පුත්‍රය කෝලිය වංශයට අයිති මේ පුන්න කියන පුද්ගලයා ඔහු එක්තරා වෘතයක් ආරක්ෂා කරමින් හිටියා. ඒ තමයි ගෝවෘතය. ගමේ කාකාරයට ඔහු තමගේ චර්යාව සකස් කරගෙන හිටියා. ඔහු මුලින්ම බුදුරජාණන් වහන්සේට වැඳර නමස්කාර කළා. එකත් පසෙක හිටියා. ඒ අතර සේනිය කියන මේ නිගණ්ඨ ආගමේ කෙනා අචේලක පුද්ගලයා ඔහු බුදුරජාණන් වහන්සේට වැඳෙන්නේ නැහැ. නමුත් සතුටු සුහඳව ප්‍රියශීලීව බුදුරජාණන් වහන්සේ සමග කතා කළා. එක පසෙක ඔහුත් වාඩි වුණා. වාඩි වුණේ කොහොමද? ඔහු රකින්නේ සුනක වෘතය නැත්නම් කුක්කුර වෘතය. ඔහු ආරක්ෂා කරන්නේ සුනකෙක් වගේ හැසිරීමක්, සීලයක්. ඔහු හැසිරෙන්නේ ඒ වගේ. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට වාඩි වුණෙත් අර සුනකෙක් බල්ලෙක් වකුටු වෙලා ඉන විදියට. මෙහෙම මේ දෙන්න ඉන අවස්ථාවේදී මේ දෙන්නගෙන් එක්කෙනෙක් අර පළවෙනි තැනැත්තා අර කෝලිය පුත්ත බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. භාග්‍යවතුනි, මේ සේනිය බොහෝ කාලයක් තිස්සේ මේ කුක්කුර වෘතය නැත්තම් සුනකෙක් වගේ හැසිරෙන චර්යාව සීලය වෘතය ඔහු ආරක්ෂා කළා. ස්වාමීනි, අපගේ කරුණාවෙන් සඳහන් කරන්න, මේ සේනියගේ පරලොව ගතිය මරණයෙන් පස්සේ ගතිය කොයි වගේ දෙයක් වෙනවාද කියලා සඳහන් කරන්න කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අර පොන්නට සඳහන් කරන පොන්න, අපි ওই ප්‍රශ්නේ පසෙක තියමු. ඔක අපි කතා නොකරමු කියලා. මෙහෙම කියනකොට දෙවෙනි වතාවටත් පොන්න කියනවා, ස්වාමීන් වහන්සේ කියන්න එපා. අප කෙරේ කරුණාවෙන් අපට කියන්න. මේ සේනියට මොකක්ද වෙන්නේ මරණයෙන් පස්සේ? ඔහු දීර්ඝ කාලයක් මේ සුනක වෘතය සුනකෙක් වගේ හැසිරෙමින් ගත කරන මේ සීලවන්ත ජීවිතය සඳහා තමන්ගේ ජීවිතය කැප කරපු කෙනෙක්. ඒ නිසා අපට කියන්න ඔහුගේ මරණයෙන් පස්සේ ජීවිතයේ තත්ත්වය මොකද්ද කියලා. දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරනවා. මෙහෙම කරද්දී නැවත තුන්වෙනි වතාවටත් පුණහනවා, ස්වාමීන් වහන්සේ මෙහෙම කරන්නේ අපට කියන්න. මෙයාගේ මරණයෙන් පස්සේ ජීවිතය මොකද්ද කියලා. මෙන්න මේ අවස්ථාවේ තමයි අර තුන්වෙනි වතාව දක්වා පුණ ඉල්ලීමක් කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දැන් මේ සේනිය කියන මේ කුක්කුර වෘතය සමාදන් වෙලා ඉන්න පුද්ගලයා ගැන විස්තර කියනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනව පුන්න, යම්කිසි කෙනෙක් සුනකෙක් විදිහට තමන්ගේ මනස සංස්කාර රැස් කරගත්ත නම් ඔහු මරණයෙන් මත්තේ ඔහුගේ පරලොව ජීවිතයත් සුනකෙක්ම වෙනවා කියලා. මේ විදිහට යම්කිසි කෙනෙක් සංස්කාර කායිකව වාචිකව මානසිකව රැස් කරගත්ත නම් ඒ රැස් කරගත්තා වූ කර්මයන්ට අනුරූපව ඔහුට ගති දෙකක් තියෙනවා මරණය මැත්තේ. මොනවද ඒ? ඒ තමයි එක්ක නිරයට යනවා, නැත්නම් ඔහු තිරිසන් ලෝකෙට එනවා. ඔහු තිරිසන් ලෝකෙට ආවොත් නැවත ඉපදෙන්නේ බල්ලෙක් විදියට කියලා. පින්නතුනි ජීවිතේ බොහෝ කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් මහත් වූ කැපවීමකින් සුවිශාල ආධ්‍යාත්මික අපේක්ෂාවකින් කටයුතු කරපු මේ සේනිය අචේලක මේ පුද්ගලයාට මුළු තුන් ලෝකෙටම පහළ වෙච්ච එදා මුළු දඹදිව මහත් වූ කීර්තියෙන් වැඩ සිටින සාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙවැනි ප්‍රකාශයක් කරපු අවස්ථාවේදී අර සේනියට මේක දරා ගන්න බැරුව ගියා. ඔහු බලවත් සංවේගයකට පත් වුණා. ඔහු අඬන්නට ගත්තා. අනේ මම මෙච්චර කාලයක් කරපු එකේ ප්‍රතිඵලය මට මරණයෙන් පස්සේ බල්ලෙක් වෙන එක නේද කියලා ඔහුට හිතෙනවා. මේ අවස්ථාවේදී බුදුහාම සඳහන් කරනවා පුන්න යම්කිසි කෙනෙක් මේ වෘතිය රැකලා මොක්ෂයක් බලාපොරොත්තු වෙනවා නම් දිවි ලෝකයන්ට බලාපොරොත්තු වෙනවා නම් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා නම් බ්‍රහ්ම සහවිතාවයක් යන බලාපොරොත්තු වෙනවා නම් ඒක හුදු මනස්ගතයක් විතරයි. ඒක හුදු සංකල්පයක් විතරයි. කවදාවත් ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ කියලා. මෙහෙම සඳහන් කරපු අවස්ථාවේදී වඩ වඩාත්ම සේනිය සංවේගයටපත් වුණා. මෙහෙම නවස්ථායිය සඳහන් කරන්නේ ස්වාමීනි ඔබ වහන්සේ කියපු දෙයටම නෙවෙයි මම දුක්ුනේ. මම දුක් වෙන තවත් හේතුවක් මාත් එක මේකට ඉන්න මගේ මේ මිත්‍රයා මේ කෝලිය පුත්‍ර මේ පුන්නටත් ඒ පුන්නගේ ජීවිතය පිළිබඳවත් හිතලයි මම මෙහෙම මං සංවේගයටපත් වුණේ. එහෙනම් ස්වාමීනි අපගේ කරුණාවෙන් මේ මාගේ මිත්‍ර පුන්න පිළිබඳවත් පරලොව ගතිය පිළිබඳව සඳහන් කරන්න කියලා. පින්නතුනි මේ කෝලිය වංශයට අයිති කෝලිය පුත්‍රයෙක් වෙච්ච මේ පුන්න ජීවිත කාලයම ආරක්ෂා කරේ ඔහු ගෝවෘතයේ ගවයෙක් වගේ හැසිරුණා. ගවයෙක් වගේ ඇවිදිනවා, ඒ වගේ කෑම කනවා, ඒ වගේ වාඩි වෙනවා, ඒ වගේ නිදිනවා. සියලුම චර්යාව කරන්නේ ගවයෙක් වගේ. ඒ වෘතයට කියනවා ගෝවෘතය. මෙන්න මේ ගෝවෘතය රැකපු කෙනා ගැන දැන් සේනිය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. මේ අවස්ථාවේදී බුදුහාඳුර සඳහන් කරනවා සේනිය මේ ප්‍රශ්නේ පැත්තකින් තියන්න. මේක අපි කතා නොකරමු කියලා. ඔහුත් අර වගේම තුන්වෙනි වතාවට දක්වා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. දෙවෙනි වතාවටත් ඉල්ලීමක් කරා. තුන්වෙනි වතාවටත් ඉල්ලීමක් කළා. තුන්වෙනි වතාවේදී භාගවතුන් වහන්සේ මේ සේනියට සඳහන් කරනවා මේ පුන්නගේ මරණයන් මැත්තේ ජීවිතයේ ස්වභාවය මොකද්ද කියලා. එතෙන්දී බුදුහාරෝ සඳහන් කරනවා සේනිය යම්කිසි කෙනෙක් ගවයෙක් විදියට ජීවිතය හසුරුවා ගත්තනම් ගවයෙක් විදියට සිටිවිලි සිතලා කායිකව වාචිකව මානසිකව ක්‍රියා කරා නම් අභි සංස්කාර රැස් කරා නම් ඔහුගේ මරණය මතු ජීවිතයේ ගවයෙක්ම වෙනවා කියලා. මේ විදියට වෘතියක් රැකපු කෙනෙකුගේ මරණය මාත්‍ය ගති දෙකයි තියෙන්නේ. එක්ක ඔහු නිරයට යනවා, නැත්නම් ඔහු තිරිසන් ලෝකෙට එනවා. ඔහු තිරිසන් ලෝකෙට ආවතින් ඔහු ඉපදෙන්නේ ගවයෙක් වෙලා කියලා. යම් කෙනෙක් මේ වෘතිය ආරක්ෂා කරලා මරණයෙන් මත්තේ සුගතියට, දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට නැත්නම් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා නම් ඒක සිතුවිලි මාත්‍රයක් විතරයි. හුදු මනස්ගතයක් විතරයි. ඒක කවදාවත් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ කියලා. පින්වතුනි මේ ප්‍රකාශය කරනකොටත් අර කෝලිය පුත්‍ර පුන්නට බලවත් සංවේගයක් හටගත්තා. ඔහුත් අර සේනිය අඬපු විදියටම හඬන්න ගත්තා. පින්නතුනි මේ දෙන්නාම ඉතාම සංවේගයට පත් වුණා. පින්නතුනි ඔබට හිතා ගන්න පුළුවන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලය විතරක් නෙවෙයි අද කාලයේ දඹදිව කොයි තරම්නම් මති මතාන්තර තියෙනවද කියලා. සමහර අය බ්‍රාහ්මණය පුදනවා. බ්‍රාහ්මණයට ස්තෝත්‍ර ආදිය ගායනා කරමින් බ්‍රාහ්මයා සතුරු කරන්න උත්සාහ කරනවා. සමහර අය ගින්දර ඉස්සරහට ඇවිල්ලා නොයෙක් දේවල් පුද පූජා දානම ගින්දරට වටිනා ආහාර පාන බඩු භාණ්ඩ දාලා පුදලා ඒ දැල්වෙන ගින්නෙන් දෙවියන් පුදලා විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. සමහර අය සූර්යයා පුදනවා. සමහර අය හඳ පුදනවා. සමහර අය ගස් ගල් පර්වත වලට වඳිනවා. ඒ වගේම තවත් සමහර අය උදෑසන ගංගා නම් ගඟ වැනි ගංගා වලට බැහැලා ඉතාම සීතලේ නාලා ඔවුන් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. සමහර අය සාගරයට පුදනවා. සමහර අය අහසට පුද පූජා පවත්වනවා. සමහර අය මේ වගේ නිගණ්ඨාගමේ ඉන්න අය ඊටම දුෂ්කර වෘත ආරක්ෂා කරනවා. සමහර අය සත්තුන්ට වන්දනාමාන කරනවා. ගවයන්ට වඳිනවා, වඳුරන්ට වඳිනවා, නාගයන් වැනි සර්පයන්ට වඳිනවා. දකින දකින හැම දෙයකම වඳිමින් ඔවුන් උත්සාහ කරන්නේ විමුක්තියක් ලබන්නට. යතර විශාල පිරිසක් නිගණ්ඨාගමේ නිර්වස්ත්‍රව අදටත් මේ 21 වෙනි සියවසේත් ಭಾರತ සමාජය තුළ ආගමික මතවාද නියෝජනය කරනවා. පිනතුරු හිතන්න එපා, මේ වගේ මතවාද වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මේ අනුගාමිකයන් හුදෙක් දුප්පත් නෝගත් දිලිඳු මිනිසුන් කියලා. මේ හැම ආගමකටම ඊටාම සාමාන්‍ය මට්ටමේ දායකයා ඉඳන් ඉහළම වෛද්‍යවරයා, ඉංජිනේරුවා, විද්‍යාඥයා, මහාචාර්යවරු දක්වා හැම මට්ටමේම ශ්‍රාවකයන්, අනුගාමිකයන් අදත් ಭಾರತ ජන සමාජය තුළ ඉන්නවා. මේක තමයි යථාර්ථය. ආගමික මතමතාන්තර වලින් බහුල වෙච්ච සමාජයක ඕන්ට කළ යුතු නොකළ යුතු දේ ගැන පැහැදිලි දැක්මක් නැහැ. අන්න එවැනි ලෞකික පින්නතුනි ඔබත් මාත් කොයිතරම් වාසනාවන්තද. බුදුරජාණන් වහන්සේ ඉපදෙච්ච ඒ ಭಾರತ දේශේම මෙවැනි මතවාද වලින් වෙලි මග නොමග සොයා ගන්න බැරුව අන්ධයන්සේ කටයුතු කරන සමාජයක ඔබත් මාත් පැහැදිලි ආධ්‍යාත්මික ගමන් මගක් අසා දැනගන්නට තරම් වාසනාව සම්පන්න වුණා. ඇතැම් විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන සම්බුද්ධත්වයට පත්වච බුද්ධගයාව වැනි ස්ථාන ඇසුරු කරද්දී ඊවසියසින් දැක දැකත් අර මිත්‍යා දෘෂ්ටික ආගම්වල අය අදත් නොමග ගිහිල්ලා තමන් ලැබපු මේ දුෂ්කර දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව මගේ හැර ගන්නවා. ඔවුන්ට එහි ප්‍රතිඵල ලබන තරම් භාග්‍යයක් නැහැ. සමහර අය සම්පූර්ණයෙන්ම තමන්ගේ හිත දියුණු කිරීම සඳහා ආධ්‍යාත්මික ගමන් මගක එළිත පිරිසක් අතීතයේ පතම හිටියා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලේ ආලාර කාලා මුද්දකරාම පුත් වෙනි අය හිත දියුණු කරලා ලෞකික වාසිය යන්න පුළුවන් ඉහළම තත්ත්වයට කරා ළඟා වුණා. හැබැයි එහෙම ළඟා වුණත් එය ආත්ම දෘෂ්ටි මත පිහිටලා, ආත්මවාදී මත පිහිටලා නিত্য සැප ආත්ම වූ ලෝකයක් කරා යන්නට හිතපු නිසා ඔවුන්ට අවිද්‍යාවෙන් දුර වෙන්නට බැරි වුණා. ඔවුන් තවමත් මේ සංසාර චක්‍රය තුළම අදත් හෝ සැරිසරනවා. ඒ නිසා පින්වතුනි, වෙන සමාජයකට අපට පුළුවන්කම තියෙනවා පැහැදිලි දැක්මක් ඇති කරගෙන අපේ ජීවිත වටිනාකම හිරටම ගන්නට. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපි ඊටාම දුර්ලභව ලබාගත්තු මේ වාග්ය සම්පන්න වටිනා ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන්නටයි බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළේ. මේ වටිනාකම හොදේ අප ලබන අධ්‍යාපනයෙන්, අපට තියෙන දේපළ වලින්, ධනයෙන්, උගත්කමින්, ඒ වගේම අපේ ඥාති මිත්‍රාදීන්ගෙන්, දරුවන්ගෙන් විතරක් නෙවෙයි අපේ රූප සම්පත්තියෙන්වත් ඒ ජීවිතයට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ. අද අපි වටිනාකම් දෙගෙන එන සියලුම දේවල් අපට මේ ජීවිත කාලයේදීම අපේ ඇස් දෙක පිටදීම අපට ටිකෙන් ටික හිමි වෙලා යනවා. අපට හිටිය ළඟම ඥාතීන් ටිකෙන් ටික දුරස්සල යනවා, මේ යනවා. අපට ඉන්න දූ දරුවන් අපෙන් බැහැර වෙලා යනවා. අපි ලැබපු අධ්‍යාපනයේ ටිකෙන් ටික අවලංගු අධ්‍යාපනයක් බවට පත් වෙනවා. ඔබ ලබලා තියෙන රැකී රක්ෂා කවදා හරි ඔබට හැමදාම නෑ, ඒ වගේ විස්රාම වෙන සිද්ධ වෙනවා. අපි ලස්සනට මේ හදාගෙන ඉන්න අපේ ශරීරය ටිකෙන් ටික දුර්වර්ණ වෙනවා. අපිට තියෙන නිරෝගී භාවය රෝගී භාවයක් බවට පත් වෙනවා. අපේ ශරීරවත් වෙනතුනේ එක විදියකට අපට කාලාන්තරයක් පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. වැඩි දෙයක් තබා අපට එක දිගට පැය ගාණක් අපේ ශරීරයේ පිරිසිදුවත් අපට තියාගන්න බෑ. ඔබ දන්නවා අපි මේ ශරීරය ලස්සන කරන්න ඇඳුමක් අඳිනවා. ඇතැමිට අලුතෙන් අපි අලමාරියෙන් ඇඳුමක් අරගෙන අඳිනවා. ඒ අඳින ඇඳුම ටික වෙලාවක් ගියාට පස්සේ අපට නවල ආයි පුළුවන් ද අලමාරිය දාන්න? ආයි පින්නතින් දානවා නම් හොදල තමයි දාන්න වෙන්නේ. අපි ලස්සනට කෑම පිඟානක්, ඉතාම ප්‍රණීත ආහාර පිඟානක් බෙදාගත්තේ කියලා කියමු. ඒ පිඟාන බෙදාගත් වෙලාව අපට ඕනම් බුද්ධ පූජාව සඳහා උනත් එක තියන්න පුළුවන්. නමුත් ඒ කෑම පිඟානට අපි අත තිබ්බොතින් අන්තිම බඩ පස්සේ අපටම තමයි ගන්න වෙන එක, වෙන කවුරුවත් අල්ලන්නේවත් නැහැ. ඊට පස්සේ ඊ අපි අත තියපු ඒ කෑම භාජනය පැය ගානක් තිබුණොතින් ඒක පිනුනු වෙනවා. ඒක අපටවත් කන්න බැරි මට්ටමට වෙනවා. බලන්න පිනුත් වෙන අපේ ශරීරය බොහොම වටිනා පිරිසිදු ලස්සන දෙයක් කියලා අපි හිතන් ඉන දේවල්. බාහිර දෙයක් අපේ ශරීරයට ආපු ගමන් අර බාහිර තියෙන පිරිසිදු දේ අපිරිසිදු බවට පත් වෙනවා. යම් කිසි දෙයක් පිනුදුනේ බාහිර තියෙනකන් විතරයි පිරිසිදු තියෙන්නේ. අපේ ශරීරයට ලං වෙච්ච ගමන් මේක අපිරිසිදු දෙයක් බවට පත් වෙනවා. මේකයි ජීවිත යථාර්ථය. මේකෙන් අපි කලකිරෙන්නව නෙවෙයි පින්නතුනේ, අපි දුකටපත් වීම නෙවෙයි. මේ යථාර්ථය අවබෝධ කරගෙන මේ දිනන, මහලු වෙන, ලෙඩ වෙන, වෙනස් වෙන මේ යන මේ ශාරීරිය තුළ ශාරීරිය පරිහරණය කරගෙන ගමන් අපි දක්ෂ වෙන්නට ඕන. නොදිරන, මහලු නොවන, ලෙඩ නොවන අකම්පිත සිතක්, ලස්සන හිතක් ඇති කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ සඳහායි. පින්නතුනි, මේ විස්තරය බුදුරජාණන් වහන්සේ කළාට පස්සේ ඊළඟට පොන්නට සඳහන් කරනවා. ඊටම වැදගත් කාරණයක්. එහිදී දේශනා කරනවා චත්තාරිමානි පුන්න කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්වා පරිදේති. මා පුන්න කර්ම හතරක් මනමින් මගේ මනෝණයෙන් අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරනවා. කතමානි චත්තාරි මොනවද මේ කර්ම හතර? අත්ථි පුන්න කම්මං කන්නං කන්න විපාකම්. කලෝ විපාක ගැන දෙන කලෝ කර්ම තියෙනවා. සිත අපිරිසිදුව කළා, අපිරිසිදුව කායික වාචික මානසිකව සිදු කරන කර්ම වලින් අපට කලෝ විපාක, අකුසල විපාක ලැබෙනවා. අත්ථි බික්ඛවේ අත්ථි පුන්න කම්මං සුඛං සුඛ විපාකම්. ඊළඟ සඳහන් කරන පුන්න සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. හිත පිරිසිදු යම් කිසි කෙනෙක් යහපත් කර්ම කායිකව වාචිකව මානසිකව කරනවා නම් එහි විපාක ආනිසංස යහපත් ආනිසංස වෙනවා. අත්ථි පුන්න කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. ඊළඟ සඳහන් කරන පුන්න කලුසා සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. කලු සුදු දෙකම මිශ්‍ර විපාක ගෙන දෙන කර්ම තියෙනවා. ඊළඟ සඳහන් කරනවා අත්ථි පුන්න කම්මං අකන්නසෝක්ඛං අකන්නසෝක්ඛා විපාකං කම්මං කම්මක්ඛයය සංවතති. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පුන්නට පුන්න සමහර කර්ම තියෙනවා. කලුත් නොවන සුදුත් නොවන කර්ම. ඒ තමයි කලුත් නොවන සුදුත් නොවන විපාක ගෙන දෙන කර්ම තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ සර්වතඥාණය අවබෝධ කරගත්තෝ ලෝපවත්නා අචින්තනීය විෂයක් වූ මේ කර්ම විෂය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අනාවරණය. මේ ලෝකේ තියෙන පින්නතේ නකින්තිනේ විෂයන් සිතල අවසන් කරන්න බැරි විෂයන් තියෙනවා. බුද්ධ විෂය, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, ඒ විෂය ශේත්‍රය, උන්වහන්සේලා වඩන ගුණ දහම්, උන්වහන්සේලාගේ ඥාන වපසරිය, බුද්ධි ඵලය වෙනත් කෙනෙකුට හිතලා අවසන් කරන්න බෑ. ඥාන විෂය, සිත දිනු කරලා ලබන ධානයන් පිළිබඳව විශේෂ ඉතාම පුළුල්. ඒක සාමාන්‍ය කෙනෙකුට පිළිසිඳ දැනගන්න බෑ, සම්පූර්ණයෙන් දැනගන්න බෑ. ඒ වගේම කම්ම විෂය, අපේ හිත මුල්ල කරන කර්ම, කුසල අකුසල කර්ම ගැන සම්පූර්ණ වපසරි අපිට දැනගන්න පුළුවන් කමක් නෑ. නමුත් අපි යම්සි මට්ටමකට දැනගන්නටත් ඕන. මෙන්න මේ වගේ ලෝක විෂය ළඟට මේ ලෝක ධාතු පිළිබඳව සත්‍යයන් ඉපදෙන මරණ ආකාරය ආදී මේ සත්ව විෂය ලෝක විෂය ආදී මෙන්න මේ කරුණෝ අපට කවදාවත් කෙනවරට දැනගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ විෂයන් අතුරින් මේ කර්ම විෂය අතිශය පුළුල් වෙච්ච කර්ම විෂය පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් තිබුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි. අන්න ඒ විෂය පිළිබඳ අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනාවරණය කරනවා, දේශනා කරනවා කර්මයන් හතරක් පිළිබඳව. මොනවද ඒ කර්ම හතර? ඒ පළවෙනි කර්මය තමයි කලු විපාක ගෙන දෙන කලු කර්ම. අපේ හිතේ රාග, ద్వේෂ, මෝහ ආදී මේ අකුසල් විතරක වලින් යුක්තව මනසාචයේ සිතින් අපිරිසිදුව, ප්‍රදෂ්ට වූ සිතින් අපිරිසිදුව සිතින් අපි යමක් කියනවද කරනවද, අන්නේ අපිරිසිදු සිත නිසා අපට ලැබෙන විපාකයේ කලු විපාක අපට දුකේනම ජීවිතයට. හිතේ ද්වේෂයකින්, රාගයකින්, මෝහයකින් වෙරිලා අපි කරන කියන දේවල් පින්නතුනේ අකුසල කර්ම වලටපත් වෙනවා. ඒ තුලින් තමයි දුක් විඳින වෙනවා. මෙන්න මේ අකුසල කර්ම පිළිබඳව කියන්නේ සබ්බයාපඤ්ඤං කාය කම්මං කරෝති, සබ්බයාපඤ්ඤං වචී කම්මං අභිසංකරෝති, සබ්බයාපඤ්ඤං මනෝ සංඛාරං අභිසංකරෝති කියලා. සබ්බයාපඤ්ඤෝ ව්‍යාපාද සහිතෝ නැත්නම් අපිරිසිදෝ සිතින් යුක්තව සංස්කාර කායික වශයෙන් රැස් කරනවා නම්, වාචික වශයෙන්, මානසික වශයෙන් රැස් කරනවා නම් අන්නේ කෙනා සබ්බයාපඤ්ඤං ලෝකං උපපඤ්ඤති. ඕන අපිරිසිදු වූ ස්වභාවයන් තියෙන ලෝකවල උපත ලබනවා. දුක් විපාක ගැන දෙන කටුක අමිහිරි අධ්‍යක්ීම් සහිත ලෝකවල පරිසරයන්වල එතනට උපදිනවා. විශේෂයෙන් සතරපාය, නිරය, තිරිසන්, ප්‍රේත, අසුර කියන මෙන්න මේ ස්ථානවල ඉපදෙන්න ලැබෙන්නේ මේ හිත අපිරිසිදු වීමේ ප්‍රතිඵල විදියට. ඇතැම් විට මනුස්ස ලෝකයට ආවත් දැඩි අවාසිදායක දුක්සහගත පරිසරවල ඉපදෙන්නට සිද්ධ වෙනවා. පින්නතුනි, මේ පිළිබඳව අපට සාමාන්‍ය බුද්ධිය දිහිතා ගන්න බෑ. නමුත් අපි මුලදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේවා අපි ආරම්භයේදී විශ්වාස කරන්න ඕන. හැබැයි මේ ආරම්භක ශ්‍රද්ධාව අපට යථාර්ථයක් බවට, අපේම අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ගමන් මගේ අපි ඉදිරියට යනකොට අපේම නැතිින් අපට මේ ලෝකය බලන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ලැබපු මේ ධර්ම ආභාසයෙන් අපට අපටම ඇසක්, අපටම නුවණක් ඇති කරගන්න පුළුවන් ලෝක යථාර්ථය දකින්නට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සබ්බයාපජ්ජ වූ නැත්තම් අකුසල සහගත සිතුවිලිනු යුක්ත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සිදු කිරීමෙන් අපට අයහපත් අවාසිදායක භවයන්හි ඉපදෙන්නට සිද්ධ වෙනවා. ඒ තමයි සතර අපාය උපදින්නට සිද්ධ වෙනවා කියලා. අත්ති පුණ කම්මං කන්නන් කන්න විපාකම් කියලා කියන්නේ මේකයි. අර පුණට දේශනා කරන්නේ පුණ කළු විපාක ගෙන දෙන කළු කර්ම තියෙනවා. හිත අපිරිසිදුව අපි කරන කර්ම. දෙවෙනි කර්මය තමයි අත්ති පුණ කම්මං සුඛං සුඛ විපාකම්. පුණට භාගතුන් වහන්සේ සඳහන් කරනවා පුණ සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. මොනවද? යම් කෙනෙක් හිතේ මෛත්‍රියෙන්, ඒ වගේම පරිත්‍යාග සීලයෙන්, ප්‍රඥාවෙන්, පිරිසිදු මනසෙන් සබ්බයාපඤ්ඤං කාය කම්මං අභිසංකරෝති, අබ්භ්‍යාපඤ්ඤං වචී කම්මං අභිසංකරෝති, අබ්භ්‍යාපඤ්ඤං මනෝ කම්මං අභිසංකරෝති. යම් කෙනෙක් අබ්භ්‍යාපඤ්ඤ වූ නැත්නම් පිරිසිදු සහිත වූ කුසල සහගත වූ සිතින් යමක් කරනවද, යමක් කියනවද, යමක් සිතනවද, අන්න එයින් සිදු කරන සංස්කාරවල, චේතනාවල ප්‍රතිඵල විදියට ඒ තැනැත්තා සුගතිගාමී තැන්වල සුදු විපාක ගෙන දෙන තැන්වල ඉපදෙනවා, බ්‍රහ්ම ලෝක ඉපදෙනවා. විශේෂයෙන් සුබ කින්න කියන බ්‍රහ්ම ලෝකෙ ගැන මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවධාරණය යොමු කළ තියෙනවා. ධ්‍යාන උපදවාගෙන යම් කෙනෙක් කාලාන්තරය පංච නීවරණ ඇසකරණාසාදී පංච විඥානයන් පිළිබඳව තියෙන ආසාව දුරු කරලා කාමච්ඡන්දාදී නීවරණ යම් කෙනෙක් යටපත් කරලා කාලයක් ඉන උත්සාහ කරොතින් නිස්කම්බන වශයෙන් එහි ප්‍රතිඵල විදියට ඔහුට මනස් ලෝකයේදී හිත පිරිසිදු වෙන පුළුවන් බ්‍රහ්මයක් වගේ මරණයෙන් පස්සේ ඒතනත්තාට බඹලොව විශේෂයෙන් සුභකින්න කියන බඹලොව ඉපදෙන්නට පුළුවන්කම ලැබෙනවා කියලා සඳහන් කළා. පින්තුනි, සෑම බ්‍රහ්ම ලෝකයකම ඉපදෙන්නට මෙන්න මේ පිරිසිදු සිතින් කරන විශේෂයෙන් නීවරණ දුරු කිරීමේ ලබන ආධ්‍යාත්මික ස්වභාවය අපට උපනිශ්‍රය වෙනවා. මේක තමයි දෙවෙනි කර්මයේ ස්වභාවය. තුන්වෙනි කර්මයේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අත්ථ පොන්න කම්මං කන්න සොක්ඛං කන්න සොක විපාකම්. බුදු පියාණන් වහන්සේ සඳහන් කරන පුණ්‍ය තවත් සමහර කර්ම තියෙනවා, කළු සහ සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. ඒ මොනවද? එක අවස්ථාවක පිරිසිදු සිතින් හොඳ දේවල් කරනවා, එක අවස්ථාවක අපිරිසිදු වෙච්ච සිතින් යම් යම් දේවල් කරනවා. මනුස්ස ලෝකින සත්‍යයන් බොහෝ විට කරන්නේ මේ වගේ දේවල්. සතර අපාය සත්‍යයන්ට බොහෝ විට වැඩෙන්නේ හිතේ අකුසල සහගත සිතුවිලිමයි. ඔවුන් අහන්ඩෝ ඒ සත්‍යය ඉන්නවා. ඔවුන්ට නැවද සුගතියකට එනට කිතාම දුස් කරයි. මනස්සුලෝකින්න හැටියට ඇතැමිට දිගට මකුසල කරන ඇතින්නවා. නමුත් තමත් බොහෝ පිරිසක් කුසල අකුසල දෙකම මිස්ත්‍ර වූ කර්ම විටින් විට කරනවා. එක අවස්ථාවේදීම දෙකම කරන්න, එක අවස්ථාවක කළු කර්ම කරනවා නැත්නම් අකුසල කර්ම කරනවා. ඇතැම් විට ඒකෙන් මිදිලා අනිත් අවස්ථාවේදී පිරිසුදු සිතින් හොඳ දේවල් කරනවා. මෙන්න මේ දෙකම ජීවිත කාලය තුළ කරනවා ඉන්නවා. මෙන්න මේ කළු සහ සුදු කියන දෙකම මිශ්‍ර කර්ම කිරීමේ, ඒ චේතනා පහළ කිරීමේ විපාක විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ තැනැත්තා මරණයෙන් මත්තේ පරලොවදී ඔහු කළු සහ සුදු දෙකම මිශ්‍ර විපාක විනීමට හේතු වන ස්ථානවල ඉපදෙනවා කියලා. ඒ තමයි කාටකින් මනස ලෝකය, අනිත් අතින් වේමානික සත්‍යයන් විදියට සුගතිය සහ දුගතිය දෙක විටින් විට මාරු වෙමින් ගත කරන ජීවිත අසුර යෝනි වැනි සත්‍යයන් පිළිබඳව සඳහන් කරනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ගණාවරණය මේ මෙන්න මේ තුනම පිළිබඳව අවබෝධය එදා භාරත ජන සමාධිය යම් සි මට්ටමකට තිබුණා. කළු කර්ම ගැන, සුදු කර්ම ගැන, කළු සුදු දෙකම මිශ්‍ර කර්ම ගැන එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ එදා භාරතීය ජන සමාජයේ කිසියම් මට්ටමකින් තිබුණා. අකුසල කරන්නේ හිටිය වගේම යකුසල් වලින් බැහැරවල සිත දියුණු කරන අය හිටියා. ධ්‍යාන උපදවාගත් අය හිටියා. දීපචක්කු ඥාන ආදී ඥානයන් ලබාගත්තු, අවිඥා ලබාගත් අය හිටියා. පංච නීවරණයන් බොහෝ කාලයකට දුරු කරපු අය හිටියා. විස්කම්බර වශයෙන් මෙන්න මෙවැනි සමාජයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එකල සමාජයේ නීවරණ දුරු කළාට ඔවුන් පංච නීවරණයක් විතරයි, නීවරණ පහක් විතරයි ඔවුන් තේරුම් ගන්න තිබුණේ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වීමෙන් දේශනා කරන සුවිශේෂී අනාවරණය තමයි 6 වෙනි නීවරණය ලෝකෙට හඳුන්වා දීම. ඒ තමයි අවිද්‍යා නීවරණය. මෙන්න මේ අවිද්‍යා නීවරණය දුරු කරන්නටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයාට බහුලව ධර්ම දේශනා කරන්නේ. අන්න ඒයින් හේතු වන කර්මය ගැන හතරවෙනි කර්ම විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනව පොන්නට, අත්තේ පොන්න කම්මං අකන්න අසුක්ඛං අකන්න අසුක්ඛා විපාකං කම්මං කම්මක්ඛයය සම්මතති. කර්ම වර්ගයක් තියෙනවා. මොකද්ද? කළුත් නොවන සුදුත් නොවන කර්ම, කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කළුත් නොවන සුදුත් නොවන විපාක ගැන දෙන කර්ම කියලා. මෙන්න මේක තමයි පින්වතුනි බුදුදහමේ සිදු කෙරෙන සුවිශේෂී අනාවරණය. එතකොට අපි මුලින් තේරුම් ගන්නට ඕන අර මුලින් සඳහන් කරපු කර්ම තුනේ ලක්ෂණය මොකද්ද කියලා. පින්වතුනිෙහි ලක්ෂණය තමයි අපි ලෝකයේ පිළිබඳව භවය තුලින්දගෙන අවිද්‍යාව තුලින්දගෙන කර්ම රැස් කිරීම. පටිසම්පාදි විවරණේ අවිද්‍යාවක් යා සංඛාරා කියන මෙන්න මේ මට්ටමට එන්නේ අර මුලින් කරන කර්මයන්. කළු කර්ම, සුදු කර්ම සහ කළු සුදු දෙකම මිශ්‍ර කර්ම. මේ කර්ම සිදු කරන අවස්ථාවේදී අපේ මනසේ තත්ත්වය මොකද්ද? අපේ මනසේ ඇතැමිට කම්මස්සකතා සමාධිතිය තිබුණට අපි සම්පූර්ණයෙන්ම සමාධිතියට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අපි තවදුරටත් අවිද්‍යාව තුලයි ඉන්නේ. මොකද්ද අවිද්‍යාව? ඒ අවිද්‍යාව තමයි අපි ඇසට රූපයක් දකිනකොට අපි හිතන් ඉන්නේ මේ මොහොතේ පේන රූපේ මම මේ දකින්නේ, මම මේ අත්විඳින්නේ, මේ හඳුනාගන්නේ කියලා. අපට යම්කිසි දෙයක් මතක් වෙනකොට ඒ මතක් වෙන අවස්ථාවේදී අපට හිතෙන්නේ ඒ මතක් වෙන අතීත අත්දැකීම මේ මොහොතේ සැබෑ ලෝකේ ඒ විදියටම සජීවි වෙනවා කියලා. මෙන්න මේ මට්ටම ඉඳගෙන අපි බාහිර දෙයක් තුළ සංයමයටපත් වෙන්න පුළුවන්. බාහිර කෙනෙකුට උදව් කරලා, කරුණාවෙන් සලකලා, මෛත්‍රී වඩලා අපට කුසලයක් ඇති කරගන්න පුළුවන්. බාහිර ලෝකයේ තුල හික්මීමටපත් වෙලා සිල්වන්ත ජීවිතයක් ගත කරලා සුගතිගාමි වෙන්න පුළුවන් අපට. නමුත් අපේ මරණාසන්න මොහොතේ විශේෂයෙන් ජීවත් වෙන කාලය පුරා අපට නිතරම අපි රූපය තුලයි සිත බැසගෙන රූපත් එක්ක මිශ්‍ර වෙලා ජීවත් වෙන්නේ. අන්නේ රූපය මෙනෙහි කරන අවස්ථාවේදී අපි යහපත් රූපයක් මෙනෙහි කරොත් දානයක් දීපු ආකාරය, සිල්වන්ත ජීවිතයක් ගත කරපු ආකාරය, නැත්නම් ලෝකෙට කරුණාවෙන් සලකපු ආකාරය, මේදයක් සිහිකර අවස්ථාවේ දියපට කුසලයක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒත් අපි රූපය තුළ යැපිලෙඉන්නේ. ඒ නිරුද්ධවෙච්ච රූපය තහදුරටත් ඇතයකි අවිද්‍යාව තුළෙන්න්න නිසා මරණාසන්න මොහොත මේ රූපයක්ත් එක්ක ඊට අනුරූපූ ලෝකයේ අපි නැවත ප්‍රතිසන්ධි ලබනවා. මෙකතම අවිද්‍යාව ස්වභාවය. ඇතැමට බාහිර රූපයෙන් අපි නික්මල හිටියත් හිත දියුණු කරන උත්තමයන් පංචකාම ගුණයන්ගෙන් වෙන් වෙලා ඇසකනාදී පංචායතනයට ලක්වන මේ පංචකාමයන්ගෙන් දුර වෙලා හිත අභ්‍යන්තරේ පැත්තට යොමු කරන්න පුළුවන්. තමන්ට කිසියම් ධ්‍යාන අරමුණක්, මෛත්‍රී භාවනාව ආදී සමත කමඨහනක්, නැත්නම් පඨවි කසින ආදී කසින නිමිත්තක්, මේ ආදී දෙයක් වඩලා බාහිර රූපයෙන් හිත නිදහස් කරගෙන අභ්‍යන්තරේ පැත්තට යොමු වෙන්න පුළුවන්. ඒ තුලින් නීවරණ දුරු කරන්න පුළුවන් කාලයකට. නමුත් ඒ වුණත් අපි මේ අභ්‍යන්තර සිත නිත්‍ය ආත්ම වශයෙන් මේක වෙනස් නොවෙන දෙයක්, මේක මගේ දෙයක් කියලා නිත්‍ය වූ සංකල්පය මත ඉඳගෙන සාස්වත දෘෂ්ටි ඉඳගෙන අපි තවදුරටත් අවිද්‍යාවෙන්ම කාලය ගත කරනවා. එහි විපාක විදියට අපි නැවතත් මේ ලෝකයේ තුලම ඉපදෙනවා. අපට සංසාර චක්‍රයෙන් මිදීමක් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි මුලින් සඳහන් කළ කර්මයන්ගේ ස්වභාවය. එතකොට මෙන්න මේ කර්මයෙන් මිදෙන්නට, මේ අවිද්‍යාවෙන් මිදෙන්නට පින්නතුනි සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් ඒ තැනත්තාගේම බුද්ධියෙන් අවබෝධ කරගන්නවා නම් ඒක පච්චේක බුද්ධ පස්සේ බුදු කෙනෙක් වෙන්නට ඕන, නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැත්නම් මෙවැනි කාලෙක ශ්‍රාවක බෝධියෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය කොහෙන් හෝ අසා දැනගෙන ඒ ඔස්සේ සමාගේ චින්තනය මෙහෙවලා මේ අවිද්‍යාවෙන් දුර වෙන්නට ඕන. මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙලා සිදු කරන කර්ම තමයි බුදුරජාණන් වහන්සේ හතරවෙනි කර්ම විදිහට දේශනා කළේ අත්ති පුන්න කම්මං අකන්න සුක්ඛං අකන්න අසුක්ඛ විපාකං කම්මං කම්මක්ඛය සංවතති. මෙන්න මෙතනින් දේශනා කරේ කර්මක්ෂය කරන මාර්ගය. අර මුලින් සඳහන් කරන කර්ම තුනේදීම කර්ම එකතු කිරීමයි සිද්ධ කරන්නේ. නැත්නම් ස්කන්ධ පංචකය, නැත්නම් උපාදාන ස්කන්ධ පංචකය, නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධය උපචේතය යනවා, රැස් කිරීමට යනවා. අපි ඇසෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද මේ ආදී දේ නිරුද්ධ වුණත් අපි සිහි කරන හැම මොහොතේම මේක නැවත බාහිර ලෝකය තුල ඇතැයි කියන අවිද්‍යාව තුල අපි බැසගෙන ඉන්නවා නම් අපි නැවත පංච උපාදාන ස්කන්ධය රැස් කරගෙන මේ උපාදාන ස්කන්ධ නැමැති මහා බර අපි උසුලගෙන යන බාරහාර පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මේ බර බිම තියන්නටයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා අපට අනුශාසනා කරන්නේ. කොහොමද මේක බිමින් තියන්නේ? මේක බිමින් තියන්න නිකන් බෑ. එකාදකින් සීලංච සුවිසුද්ධං දිට්ඨිං චුජුකා කියලා සඳහන් කළා. දැක්ම ඍජු වෙන්නට ඕන, සීලය පිරිසිදු වෙන්නට ඕන. දිට්ඨිං චනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කියලා කියන්නේත් මේකයි. දර්ශනේ යුක්ත වූ සීලයක් එතනට ආදී අන්තවලට නොගිහිල්ලා මධ්‍යම ප්‍රතිපදාවට අවතීර්ණ වන දැක්මක් බුද්ධ වාසීතිය තුළින් අපේ ජීවිතේට ලබා ගන්නට ඕන. මොකද්ද සැබෑ ලෝකය? සැබෑ යථාර්ථය සුතමේ ඥාණයෙන් තීරු ගන්නට ඕන. අපේ ජීවිතේට ඇත්තටම මොකද්ද වෙන්නේ? ජීවිතේට වෙන්නේ පිනතුණි මස්ඛනාසාදී ඉන්ද්‍රිය වලින් රූපාදී අරමුණු ග්‍රහණය කර ගැනීම. ඇසට රූපයක් දකිනකොට ඇස රූපය, ඒ වගේ මේ පිළිබඳ අවබෝධයේ අවධානය, නැත්නම් විඥානයේ චක්කු විඥානය, මේ තුන එකතු වෙච්ච තැන චක්කු සංපස්සයක් හටගන්නවා. මෙන්න මේ ස්පර්ශය හටගන්නේ අවිද්‍යා සහගතව නම්. ඒ අවිද්‍යා සහගතව හටගත් අවස්ථාවේදී අපට ඇස සජීවි වෙලා, ඇස ඇත්ත වෙලා, රූපය ඇත්ත වෙලා, චක්කු විඥානය ඇත්ත වෙලා, චක්කු සංපස්සය ස්පර්ශය ඇත්ත වෙලා අපි ස්පර්ශ සමුදයන් තියෙන්නේ. එහෙම හිටියොත් පංච පාන ස්කන්ධ උපචේතය යනවා, රැස්කිරීමට යනවා. අන්නේ රැස්කිරීමෙන් තොරව අස්කිරීමට යන නම් අපචේතය යනට නම් අපි තේරුම් ගත යුතු යථාර්ථයක් තියෙනවා. මොකද යථාර්ථය? ඒ යථාර්ථය තමයි මේ ඇහැට රූපයක් දැකලා ඇස ඔස්සේ ය හඳුනා ගන්නකොට අර ඒ රූපයට අදාළ වූ ස්වභාවයන්, ඒ රූපය දැකනට හේතු වන ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සේ කියන මේ අවස්ථා සියලක්ම නිරුද්ධ වෙච්ච අවස්ථාවක අප මේ දකින්නේ මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදියට නැත්නම් මේ නිරුද්ධ වෙච්ච රූපය පිළිබඳව සංඥා වේදනා දෙක මන ආයතනයෙන් මෙනෙහි කිරීමක් විදියට මනෝ විඥාණයෙන් මේක දකින්නේ. ඒ දකින මනෝ විඥාණය දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොත හේතු නිසා හටගෙන ඉතීමස්මින් සති දං හෝති. මේ හේතු නිසා හටගෙන ඉමස්මින් අසති මේ නැති කල්ලි මේ නිරුද්ධ වෙනවා කියලා අවබෝධයකට පත් වෙනට ඕන. මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ප්‍රඥාව පිළිබඳ වූ කතාව. අවිද්‍යාවෙන් දුරවීම නම් වූ මාවත මේකයි. අපි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ දුකේ නිදහස් වීමයි. ඒ දුකේ නිදහස් වීම සම්පූර්ණම තියෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. යම් කෙනෙක් ලෝකේ දුක් විඳිනවා නම් ඒ දුක එළඹෙන්නේ අනුවණ තැනැත්තාට මෝඩ තැනැත්තාට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද මෝඩකම කියලා කියන්නේ? ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට ඊට අදාළ වූ ලෝකේ ඇතැයි කියලා ගන්න එකයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව තුළ අපි දුකටපත් වෙනවා. ඒ දේ වෙනස් වෙනකොට අපි කැමති පරිදි නොපවතිනකොට ඒ දේ අපට පාලනය කරන්න බැරි වෙනකොට අපට හඬන්නට වැළපෙන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ හැඬීම් වැළපීම් සංඛ්‍යාත දුකේ නිදහස් වෙනට නම් බුදුරජාණන් වහන්සේට මාවත විදිහට දේශනා කළ මෙහි අතාරිතිය දකින්න. නිතරම නුවණින් මේ පිළිබඳව චින්තනය කරන්න. කනට ශබ්දයක් එනකොටම තමා දක්ෂ වෙන්න මේ ශබ්දය හඳුනා ගන්නකොට මුල් ශබ්දේ නිරුද්ධ වෙලා මා හඳුනාගන්නේ මනෝ විඥාණයෙන්. ඒ මනෝ විඥාණයත් මෙතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඊළඟට පහළ වෙන්නේ වෙනත් ආයතනයක් ඔස්සේ ලැබෙන තවත් විඥානයක් කියන එක දැනගෙන එහෙත් අනිත්‍යතාවය එහෙත් අනාත්මතාවය දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මානාත්තාති. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු මේ සියලුම සංස්කාර සියලුම ධර්මතා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නට අපි දක්ෂමෝතියෙන් අපි හැමතුළම හැම වෙලාවෙම ඒ නිරුද්ධ වෙච්ච ස්පර්ශය නිරුද්ධ වෙච්ච බව දැනගෙන ඒ සමුදය අන්තයෙන් වැළකීලා අපි ඉන්නවා. අපේ ලෝකයේ තියෙන පිනොතින අන්ත දෙකයි. එකක් අපි ප්‍රඥාවෙන් ජීවත් වෙනවද නැත්නම් අපි මෝහයෙන් ජීවත් වෙනවද අවිද්‍යාවෙන් ජීවත් වෙනවද කියන කාරණය. මේක තමයි මේ අන්ත දෙක තමයි අපිට තේරුම් ගන්නට ඕන. සම්බුද්ධෝත්පාද කාලයේ අපි තේරුම් ගත යුතු ඉහළම දර්ශනය මෙයයි. මේ මොහොතේ අපි ජීවත් වෙන්නේ සමෝහං වාචිත්තං සමෝහං චිත්තංติ පජානාති. මෝහය සහිත සිතකින් නම් අපි තේරුම් ගන්නට ඕන චිත්තානුපස්සනාව ඔස්සේ මා දැන් ජීවත් වෙන්නේ මෝහ සහිත සිතුවිල්ලක් එක්ක. ඔබ ඉස්සරහට පේන මේ රූපය, මේ බණ දේශනා කරන පුද්ගලයාගේ රූපය දැස ඔබ දකිනකොට, මේ දැන් සජීවීව මා ඉස්සරහා ඉන කෙනෙක් කියලා ඔබ දැක්කොත්, මේ අහන ශබ්දය දැන් වර්තමානයේම මට එන ශබ්දයක් කිය මේ සෝත විඥාණයෙන් මම තේරුම් ගන්නේ කියලා ඔබ තේරුම් ගන්නව නම් හිතනවා නම් අවංකව තේරුම් ගන්න තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද? සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති. මම මෝහ සහිතව මේ වෙලාවෙ ඉන්නේ, මං අවිද්‍යාවෙන් ඉන්නේ කියලා තේරුම් ගන්න. ඔබේ දරුවා මතක් වෙනකොට ඒ මතක් වෙන්නේ රූපයමයි කියලා ඔබට හිතනවා නම් ඔබ හිතන්න ඔබ දුක තුළ පිහිටලා ඉන්නේ. දුක්ඛේ ලෝකෝ පතිටිතෝ කියන්නේ මේකයි. ඒකෙන් දරුවෙක් ලෝකේ නැහැ කියන එක නෙමෙයි. සතර මහා භූතවල එකතු වීමක් බාහිර භෞතික ලෝකයේ තුල තියෙනවා. ඒක තියෙන්නේ අපේ ස්කන්ධ ආසාදී ආයතනට සාපේක්ෂව ඒ මොහොතේ හටගන්න ලෝකයක් තමයි අප මේ හැම වෙලාවෙම ස්පර්ශ කරන්නේ. ඒ ස්පර්ශ කරන ලෝකය අතීතයෙන් වර්තමානයට යෑමක්වත් වර්තමානයෙන් අනාගතයට යෑමක්වත් නැහැ. හැම වෙලාවෙම අපි ආයතන වල සාපේක්ෂව නිර්මාණය කරගන්න ලෝකයකයි අපි මේ අත්විඳින්නේ. මෙන්න මේ තත්ත්වය හරියට තේරුම් ගත්තොත් අපි දන්නව හැම මොහොතෙම අපි මේ ලෝකයක් නිර්මාණය කරගනිමින් ඉන්නේ. හැම මොහොතෙම අපි දක්ෂ වෙන්නට ඕන මගේ ජීවිතය කියලා කියන්නේ මන ආයතනයත් ධර්මාලම්බනයත් ඔස්සේ මනෝ විඥාණයෙන් මේ තේරුම් ගන්න අවස්ථාවක්. ඒ තේරුම් ගන්න අවස්ථාවත් අනිත්‍යයි අනාත්මයි. ඒක හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන තමාට පාලනය කළ නොහැකි ස්වභාවයක් කියලා තේරුම් ගත්තොත් අන්‍ය ස්වභාවය තුල අපි උපේක්ෂාවට පත් වෙනවා. අපේ ලෝකයේ පාලනය කිරීමක් කරන්න පුළුවන් කමක් නැහැ. පාලනය කරන්න බැරි ලෝකයේ පාලනය කරන්න බැරි ලෝකයක් කියලා යථාර්ථ වශයෙන් අපි තේරුම් ගත්තොත් ඒ ලෝකයේ තුල අපි උපේක්ෂාවට පත් වෙනවා. ඒ ලෝකයේ තුල අපි ඇලීම් ගැටීම් දෙකෙන් නිදහස් වෙලා අපි දුකෙන් නිදහස් වෙනවා. පින්නතුනි මෙන්න මේ යථාර්ථය සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි කර්මය කර්මක්ෂය කිරීම සඳහා වූ කලුත් නොවන සුදුත් නොවන කර්මයක් අපට හඳුනා දුන්නේ. මේ සඳහා පින්නතුනි අපි අඛණ්ඩව සතිපට්ඨානය තුල හික්මෙන්නට ඕන. අපි නිතරම සිහියෙන් ඉන්නට ඕන අපේ කය ගැන. කයේ කයන පස්සේ විහෙරති මේ ශරීරය පිළිබඳව හුස්ම ගැනීම, සතර මහා භූත රූප නැත්නම් ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය, නවසීවති කාදී මේ භෞතික ස්වභාවය සහ භෞතික ක්‍රියාකාරීත්වය ගැන සිහියෙන් ඉන්න. මේ ශරීරේ නිර්මාණය වෙන්නේ ආහාරයේ ප්‍රතිඵලයක් විදියට. ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන මේ ස්වභාවයක් කියන එක දැනගන්න. එතකොට රූපය තුලින් හිතෙන් දහස් වෙනවා. වේදනාව පිළිබඳවත් තීරුම් ගන්නට ඕන. වේදනාව හටගන්න ස්පර්ශය නිසා ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධ වෙනවා කියන එක අපි තීරුම් ගන්නට ඕන. එතකොට වේදනාව පිළිබඳවත් හිත පිහිටන ගතිය විඥානට්ඨිතියක් වීම විඥානය තුළ නිදහස් වෙනවා. ඒ නොනවති අපි නිතරම තමන්ගේ සිත ගැන අවධානයෙන් ඉන්නට ඕන. අපට තියෙන වටිනාම දේ පිනොත්න අපේ හිත. ඔබ දන්නවා අපට තියෙන භෞතික දේවල් කොයිතරම් ඉක්මනින් වෙනස් වෙනවද? ඕනෑම මොහොතක ඒවා අපට අහිමි වෙනවා. අපේ ශරීරයත් වෙනස් වෙන අහිමි වෙන ලෝකයක් අපි මේ පරිහරණය කරන්නේ. අන්න එවැනි ලෝකයක අපට අපේ හිත ගැන අවධානයෙන් ඇත්තටම අපි හිතට මිතුරෙක් වෙලා ඉන්න පුළුවන් නම් ඒකට තමයි හිත මිතුරු කියලා කියන්නේ. ඒ හිත මිතුරු භාවයේ සංකේතය මොකක්ද? හිත මිතුරන් අපට කවදාවත් බාහිරින් ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. බාහිරින් අපට උපදේශයක් ගන්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියන අක්ඛාකාරොත් කියලා කියන්නේ උන්වහන්සේලා මඟ පෙන්වන විතරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගුරුවරු විතරයි. අනිත් අපට ධම්ම දේශනා කරන උත්තමයන් ගුරුවරු විතරයි. ඒ මඟ ගමන් කිරීම තනි තනිවම අප විසින් යා යුතුයි. අන්නේ යන ගමන් මගේදී තමාගේ සිත ගැන අතිශය අවධානයෙන් ඉන්නට ඕන. සරාගන් වා චිත්තං සරාගන් චිත්තං ති පජානාති. රාග සහිත සිතක් නම් දැන් මගේ සිත රාග සහිතයි කියලා දැනගන්න. විත රාගන් වා චිත්තං විත රාගං චිත්තං ති පජානාති. දැන් මේ මොහොතේ තමන්ගේ හිතේ රාගේ නැත්තම් මගේ හිත දැන් රාගෙන් පිරිසිදුයි කියලා තමා දැනගන්නට ඕන. සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තං ති පජානාති. විත දෝසං වා චිත්තං විත දෝසං චිත්තං ති පජානාති. මේ වෙලාවේ කවුරු හරි ගැන අමනාපයක් තියෙනවා නම් දැන් ඉන්නේ අමනාපයෙන් කියන එක දකින්න. අමනාපයක් නැත්නම් තමා අනිත් අයගේ මෛත්‍රිය නම් ඉන්නේ. මේ වෙලාවේ කෙනෙක් ගැන තමන්ට අමනාපයක් නැහැ කියන එක ගැන අවධානයකින්. මේ මනාපය සහ අමනාපය කියන දෙකම ඇති වෙන්නේ මෝහය නිසා නේද කියන අපට අවසානයේදී තේරුම් ගන්න තියෙන පින්තුනේ චිත්තානුපස්සනාවේ උපරිමය තමයි තමා මෝහයෙන් ඉන්නවද නැත්නම් අවිද්‍යාවෙන් ඉන්නවද විද්‍යාවෙන් ඉන්නවද කියන එකේ මෙන්න මේ වෙනසයි බලන්න තියෙන්නේ. මේක තමයි ධම්මා දාසද කියලා කියන්නේ. මෙන්න මේක තමයි සදහම් කැඩපත කියලා කියන්නේ. ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට ඇහෙන ගඳ සුවඳ ආදී මේ අරමුණු තුළින් අපි කොයිතරම් දුරට මුලා වෙලාද ඉන්නේ? නැත්නම් විඥානයේ පැත්තට නැඹුරු වෙලා ඒ විඥානයේ අනිත්‍ය දුක අනාත්ම බලමින් අපි ඉන්නේ කියන එක මෙන්න මේ අන්ත දෙකෙන් අපි කොයි අන්තයද කියන එක තේරුම් ගන්නට ඕන. යම්කිසි මොහතක යම් ප්‍රමාණයකට අපට අවිද්‍යාවෙන් දුර වෙලා ඉන්න පුළුවන් නම් අමෝහන් වාචිත්තං අමෝහං චිත්තං ති පජානාති කියපු විදියට එයි උපරිමය තමයි විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං ති පජානාති. මෝහයන් දුර වෙලා අවිද්‍යාවෙන් නිදහස් වෙලා මේ රාග ආදී සියලු කෙලෙසුන් ගලෙන් සිත මිදුණු අවස්ථාව ඊටාම ලස්සන මිදුණු සිතක් පරිහරණය කරන්න කෙනෙක් වුණොත් අපි මෙන්න මේක තමයි අපේ ජීවිතේ ලබා දෙන උපරිම වටිනාකම. ඒ උපරිම වටිනාකමක් සහිත විඥානයක් සිතක් අපි ඇතුවනම් ඉන්නේ අපේ ජීවිතේ මීට වඩා වටිනවා. අපි අසුර කරන දේට වටිනවා. අපි පරිහරණය කරන දේත් වටිනවා. අපි මෙලොවට ජනිත කරපු අපේ අම්මට තාත්තට උපරිම වටිනාකම ගෞරවයක් ලැබෙනවා. අපි ඉගෙනගත්තු පාසලට, අපි ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයට, අපි උපන් භූමියට අපි කරන ලොකුම ගෞරවය මේ ප්‍රඥාවෙන් ඉහළම ප්‍රයෝජනය ලබා ගැනීම. ඒක තමයි සැබෑලිසම අපි බුදුරජාණන් වහන්සේට දක්වන කෘතඥතාවය. මේ තමයි සැබෑලිසම අපි මහා සංඝරත්නයට දක්වන සැබෑ සංඝ උපස්ථානය බවට පත් වෙන්නේ. පින්තුනි, මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ හතරවෙනි කර්ම වේදයට දා පොන්න කෝලිය පුත්‍රයාට දේශනා කළේ. අර ගෝවෘතය රකින්න අත්ති පොන්න කම්මං අකන්න සුක්ඛං අකන්න අසුක්ඛ විපාකං කම්මං කම්මක්ඛයය සංවතති. කළුත් නොවන සුදුත් නොවන කර්ම විදියට සඳහන් කළේ අපි යම් විදියකට මෙන්න මේ විදියට අවිද්‍යාව දුරු කරලා හැම වෙලාවෙම අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න දක්ෂනෝතින් අනාත්ම සංඥාව මෙනෙහි කරන්න දක්ෂනෝතින් කිරිමානන් සූත්‍රයේ සඳහන් කරන දස සංඥා සහිතව අපි ඉන්න දක්ෂනෝතින් ඒ හැම මොහොතෙම අපි කෙලෙස් වලින් මිදලා විශේෂයෙන් අවිද්‍යාව කියන ප්‍රබලම නීවරණයෙන් සංයෝජනයෙන් අනුසය ධර්මයෙන් අපිට ටිකෙන් ටික මිදෙන්නට අවස්ථාවක් තියෙනවා. පින්වතුනි, මේ දේශනාවේ දා බුදුරජාණන් වහන්සේ අර කෝලිය පුත්‍රයාටත් සේනිය අචලකටත් දේශනා කරපු අවස්ථාවේදී ඔවුන් ඉතාම පැහැදීමටපත් වුණා. මුලදීම අර කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදු දම සංඝ කියන තෙරුවන් සරණ ගිහිපු උපාසකෙක් වටපත් වුණා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, එදා කොක්කරවතියේ සමාදන් වෙලා හිටිය සේනිය අචලක සඳහන් කරනවා, ස්වාමීනි මට ධර්මයේ තේරෙනවා. මා බුදුන් දහම් සංඝන් සරණ යනවා විතරක් නෙවෙයි, මට ඔබේ ශාසනයෙහි මහානකම දෙන්න මා පැවිදි කරවන්න කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා, සේනිය මේ සම්බුද්ධ ශාසනයෙහි අන්‍යාගමික කෙනෙක් පැවිදි කරනකොට යම් කිසි විදිහේ ප්‍රතිපදාවක් තියෙනවා. හැබැයි ඒක පුද්ගල වේමාකතාව අනුව වෙනස් වෙනවා. පුද්ගලයන්ගේ වෙනස්කම අනුව එහි වෙනස්කම් වලට භාජනය වෙනවා. නමුත් සාමාන්‍ය චාරිත්‍රය තමයි මේ ගෞතම සම්බුද්ධ ශාසනයට වෙනත් ආගමික කෙනෙක් විශේෂයෙන් වෙනත් ආගමක් දැඩිසේ අනුගමනය කරන පූජකවරේ පැවිදි වෙනවා නම් මේ සම්බුද්ධ ශාසනයෙහි ඔහු මාස හතරක් මේ සංඝ සමාජය තුළ ඔහු ප්‍රතිපත්ති පුරන්න ඕන ගිහියෙක් විදියට. මාස හතරක් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රසාදය දිනු කරගත්තොත් ඒ පිරිවෙස් පිරීමෙන් අවසානයේදී ඔහුට මහානකම ලබා ගන්න පුළුවන් කියලා. පින්නතුනි, මේ ප්‍රකාශය කරනකොට සේනියට අර කුක්කුරවතේ නැත්තම් සුනක වෘතයේ සමාදන් වෙලා හිටිය ජීවිතයේ බොහෝ කාලයක් සුනකෙක් විදියට වෘත ධර්ම රැකගෙන හිටිය දැන් මේ සම්බුදු දහම ගැන පැහැදිලා මේ සම්බුදු සසුනේ පැවිදීමට අපේක්ෂා කරන මේ සේනියට බුදුරජාණන් වහන්සේ කියන ඔබ වැනි කෙනෙක් පැවිදි වෙනකොට මාස හතරක් සංඝයා සමීපෙහි සංඝයාගේ ප්‍රසාදය ඇති කරන්නට වාසය කරන්න ඕන කියලා. පින්නතුනි, මෙවැනි ප්‍රකාශයක් කරාම ඔබට කොයි වගේ සිතුවිල්ලක් හිතේද? ඇතැම් විට හිතේ ඔහු මාස හතරක් ඉවසන එකක් නෑ යයි කියලා නේද? පින්නතුනි, බලන්නම ඔහු කොයි තරම් ශ්‍රද්ධාවට පත් වුණාද? ඔහු කියනවා, ස්වාමීනි මේ අසිරිමත් සම්බුදු සසුනේ මට පැවිදි ලබා දෙනවා නම් මම මාස හතරක් නෙවෙයි මං අවුරුදු හතරක් වුණත් ඉතාම සතුටින් මම ඉන්නවා කියලා. පින්නතුනි, ඔහුට මාස හතරක් නෙවෙයි දින කීපයකින් ඔහු පැවිදි කෙරෙව්වා. ඔහුගේ විශේෂත්වය බුදුරජාණන් වහන්සේ දැක්කා. ඔහු අවුරුදු හතරක් වුණත් ඉන්න සූදානම් කියලා කියන්නේ ඔහු අද වුණත් පැවිදි වෙන සූදානම් කෙනෙක් කියන එක. ඔහු එක සුදුසුකම් කියන කෙනෙක් කියලා. පින්නතුනි, ඔබ අදත් දැකලා ඇති මේ මහානකම කියන එක එච්චර සරලව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර ඇතැමිට බොහොම ඉක්මනින් පැවිදි වෙනවා. නමුත් ඊටාම ශික්ෂණයක් සහිත ආගමික ස්ථානවල භික්ෂුණු පුහුණු කරන ස්ථානවල මාස ගාණක් ඇතැමිට අවුරුදු ගාණක් ප්‍රතිපත්ති පුරන්න ඕන ගිහියෙක් විදියට සංඝ උපස්ථානය කරන්න ඕන, වත් පිළිවෙත් කරන්න ඕන. මේ බටහිර ඇමරිකාවේ, ඒ වගේම විශේෂයෙන් යුරෝපයේ ඔබ දන්නවා සියම් සම්ප්‍රදායෙහි විශේෂයෙන් අජාන්චාන් ඒ සම්ප්‍රදායෙහි මහාන වෙන විදේශිකයන් යුරෝපීය සහ බටහිර අය කාලයක් භික්ෂුන් වහන්සේලගේ සමීපෙහි සුදු වැඳුම් දරාගෙන ඉන්නට ඕන. ඒ ඉන්න ස්ථානවල යාගමික ස්ථානවල ඉන්න සියලුම ස්වාමින් වහන්සේලාගේ හිත දිනා ගත්තොත් විතරයි නියමිත කාලෙදි පැවිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඇතැම්වල ස්වාමීන් වහන්සේලා 20ක් ඉන්න පුළුවන් 25ක් ඉන්න පුළුවන්. ඒ හැම දෙනාම මියාගෙන දැඩි අවධානයෙන් මේ කාලෙම ගත කරන්නේ. ඔහුගේ සියල්ලන් එම හිත දිනා ගන්න වෙනවා. එහෙම ඉඳලා තමයි පැවිදි වෙන ලැබෙන්නේ. පැවිදිලත් ආයි කාලයක් අර සියලුම ස්වාමින් වහන්සේලාගේ හිත දිනා ගත්තොත් තමයි මේ සාමණේරයන් වහන්සේ රූප සම්බදයන් පුළුවන්කම තියෙන්නේ. ඕනු සලකන්නේ මේ පැවිදීම සම්බුද්ධ ශාසනයෙහි හරියට රජ කෙනෙක් අභිෂේක ලැබනෝසේ ඔවුන් අතිශය දුර්ලභ දුෂ්කර භාග්‍ය සම්පන්න තමන්ගේ ජීවිතයට ලැබෙන උපරිම වටිනාකමක් ගෞරවයක්සේ ඔවුන් සලකලා මේ සම්බුද්ධ ශාසනය තුළ මේ සංඝ සමාජයට ඇතුළු වෙනට ඔවුන් දැඩිසේ කැප වෙනවා, පරිත්‍යාගයන් සිදු කරනවා, ඔවුන් ජීවිතය සඳහා සූදානම් වෙනවා. ඉතින් එවැනි සම්බුද්ධ ශාසනයක් තුළ එදා අර කෝලිය පුත්‍රයා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යද්දී මේ සේනිය අචේලකතුමා එදා මේ සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා පසුකාලීනව රහත් බවට පත් වුණා. පින්තුනි, මෙන්න මේ උතුම් සද්ධර්මය අපි ශ්‍රවණය කරේ. අද අප සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ කුක්කුරවතිය සූත්‍රය. මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් අර අජවෘත නැත්නම් කුක්කුරවතේ ගෝවෘතය ආදී වෘත ධර්ම ආරක්ෂා කරවත් කෙනෙක් ඔවුන්ට ඊට අනුරූප වූ ඊළඟ ආත්ම භාවයේ විදිහටම සිද්ධ වෙනවා කියලා සඳහන් කරලා මේ කර්මයන් හතර දේශනා කරලා අර මුල් කර්මයන් ටික සංසාර චක්‍රයේ තුල සිටින කර්ම ලෙසත් ඒ වගේම හතරෙනි කර්මය කලුත් නොවන සුදුත් නොවන කර්ම කියලා කියන්නේ අපේ හිතට අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරන අවස්ථාව. ඒ මෙනෙහි කරන අවස්ථාවේදී සිදු වන කර්ම උපචේත යන්නේ නැහැ. ඒකයි ස්කන්ධ පංචකයේ අපචේත යාමක් විදිහට සලකන්නේ. කර්මවලින් නිදහස් වීමක් විදිහට සලකන්නේ. අන්නේ කර්මවලින් නිදහස් වීම කම්මක්ඛය සංවතති. ඒ සිද්ධ කරන කුසලතාවය මේ සංසාර චක්‍රයෙන් ඉවත් වීම සඳහා වූ කුසලයක් බවට පත් වෙනවා. මේ කුසලතාවය දිනු කිරීම සඳහායි අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය නැත්නම් දස සංඥා ස්කන්ධ ධාතු ආයතන ආදී යථාර්ථ වශයෙන් මෙනෙහි කිරීම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම දේශනා කරේ මේ කර්මක්ෂය කරන මාර්ගයේ විදියට. මෙන්න මේක තමයි පංචස්කන්ධය නැත්නම් පංචබලස්කන්ධය නැමැති මහා බර බිමින් තියෙන බහර නික්ෂේප කරන මාවත විදියට බුදුරජාණන් වහන්සේ අපට ඉදිරිපත් කළේ. මේ මාවත තුල අපට අපේ චර්යාව සකස් කරගන්න පුළුවන් නම් අපට පින්නොතිනේ බාහ්‍ය රූපයක් තුලින් අපව දුකටපත් කරන්න බෑ. තමන්ගේ අභ්‍යන්තර ශරීරයේ වෙනස් වීමේදී ලෙඩ දුකටපත් වීමේදී අපව දුකටපත් කරන්න පුළුවන් කමක් නෑ. ඒ විතරක් නෙවෙයි පින්නොතුනි, අපේ මරණය මේ මොහොතේ වෙනවද හෙට වෙනවද කියන එක අපට අදාළ නෑ. අපි දැන් අවුරුදු 100කින් මිය ගියත් අවුරුදු 25කින් මිය ගියත් හෙට උදේ මිය ගියත් අපි මේ යන්නේ මේ ජීවිතයේට උපරිම වටිනාකමක් ලබා දීලා මේ දර්ශනයෙන් යම් කිසි කෙනෙකුට අනිත්‍ය මෙනෙහි කරමින් එක දවසක් මේ ස්කන්ධ පංචකයේ සමුදේවය උදේවය දකිමින් එක දවසක් ඒ තැනසා ජීවත් වුණත් ඔහු අවුරුදු 100ක ජීවිතයකට වටිනාකමක් ලබා දුන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ උතුම් සද්ධර්මය තුළ වඩ වඩාත් හික්මනට අදිස්ථාන කරගන්න එක අතකින් මෛත්‍රිය දිනු කරන ගමන් ගන්න ගමන් අනිත් පැත්තෙන් සතිපට්ඨානය තුළ ඉඳගෙන මේ රූප අදිස්කන්ධ පංචකයේ ඇස ආදී ආයතනවල චක්කු ධාතු ආදී ධාතුවල අනිත්‍යතාවය සමුදේවය ඇතිවීම නැතිවීම දකින මොහොත ටිකෙන් ටික මොහොතින් මොහොත වැඩි කරගන්නට දුක නිදහසන මාර්ගය මෙයයි. මේනි මාර්ගයක් තුළ මුළු ලෝකයක් වෙනස් වෙද්දී ලෙඩ දුක් වලට පත් වෙද්දී මානසික නොවැඩෙන විදියට සුසුකං මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරා මනාතුරා කියන්නේ මේකයි. මානසිකව රෝගී වෙලින්න ලෝකයක මානසිකව නිරෝගීව ජීවත්වන ක්‍රමය මේකයි. අන්නේ ජීවත්වන මාර්ගය තුළ ජීවිතය සකසා ගන්නට අප්‍රමාදීව කටයුතු කරන්න මේ සාමුද ශාසනය ගිලි යනට කලින් ජීවිතේ උපරිම වටිනාකම ලබා දෙන්න ගතවන හැම මොහොතක්ම සිහියෙන් නුවණින් අප්‍රමාදව කටයුතු කරන්නට කාලය ගත කරන්න අදිස්ථාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. රැස් කරගත් නූතන පුණ්‍ය ධර්ම වල හේතුයෙන් ඔබ අප හැම දිනාටම මෙල වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයක් ඊටාම ආසන කාලයකදී ආසන භවයකදී මේ උතුම් සම්බුදු සසුන තුළම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුකෙන් නිදහස් වීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස්කරගත් මුතුන් පුණ්‍ය ධර්මයන් අපරමින් මිය ගිය ඥාති වූ දනුමෝදන්ව සුවපත් වෙත්වා. මේ පිණිස සුවපත් වේ කියන තාක් සත්‍යං විශ්සය කොතන හෝ වෙත්නම් ඒ සියලු දෙනාමත් මේ පිණිස සුවපත් වෙත්වා. ඊවාගෙමු දෙවියනුත් මේ පිණිස සුවපත් දිවිසුරු වර්ධනය කරගන්නා ගමන් මේ ලෝකයන් රැක දෙත්වා, සම්බුදු ශාසනය ආරක්ෂා කර දෙත්වා, දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්දේති පානිනෝ.